ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් මේ පිනතුන් හැම දෙනාම අද සුබුරුදු පරිදි විහාරස්ථානට ඇවිල්ලා සම්බුත් පූජා සිදු කළා මේ අත්ංගේ හිතේ කුසල චේතනා දියුණු කරගන්න අවස්ථාව. ඉතින් මේ රැස් වෙච්ච ඔබ හැම දෙනාම නිරතුරුව ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් විහාරස්ථානය ඇසුරු කරමින් දාන ආදී පින්දහම් සිදු කරන පින්තුන්. ඉතින් ඔබේ මේ දැහැමි ජීවිතයට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ ස්වාමින් වහන්සේලාගේ ඇසුර, ධර්ම ශ්‍රවණය. ඉතින් අපේ ජීවිත කොයිතරම් දුරට සාර්ථක වෙනවාද කියන එක තීරණය වෙන ප්‍රධානතම කාරණිය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. ඒ සම්මා දිට්ඨිය අපට ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කර පමණට. ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණු අපට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙච්ච පමණට අපි හරියට නොනින් ධර්මය අහුවනම්, ඒ වගේම අපි බුද්ධිමත්ව හිටියනම් අපි දක්ෂ වෙනවා ඉහළම දේ ඒ අවස්ථාවේදී පුහුණු කරන්න. ඉතින් විශේෂයෙන් මේ රටේ ඉන්න පින්නතුන් හැටියට ඔබ කුමන දෙයක් කරත් ඔබ ඒක හොඳම විදිහට තමයි සිද්ධ කරන්නේ. බඩුවක් මිලදී ගත්තත්, ඇඳුමක් මිලදී ගත්තත්, ගියක් ගත්තත්, ඒ වගේම දරුවෙක් විශ්වවිද්‍යාලයට යවුවත්, දරුවෙකුට මනමාලියක් කෙරුවත්, ඒ හැම දෙයකින්ම ඔබ හොයන්නේ හොඳම දේ. හොඳම පිළිවෙලට තියෙන, ලස්සනටම තියෙන හොඳම දේ තමයි ඔබ හෙදී ගන්න තෝරගන්නේ. අන්නේ වගේම අපි දක්ෂ වෙන්නට ඕන ධර්මයේ ළඟදී ධර්මයේ තියෙන ඉතාම වැදගත් එක බේරලා හරියට මිනිමුතු වගේ තියෙන වටිනාම ටික තෝරා බේරා ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අප ධර්ම ශ්‍රවණය කරනකොට මෙන්න මේ අවකාශය අපට ලැබෙනවා. අපි හුඟා බුද්ධිමත් ඉන්නවනම් සම්මා දිට්ඨියේ කොටස් දෙකක් දැක්වෙනවා. එකක් තමයි කුසල අකුසල කර්ම පිළිබඳව තියෙන අවබෝධය. කර්මය පිළිබඳව අපට අවබෝධය ලැබිච්ච මොහොතෙම අපි කර්මයන්ගෙන් කරන්න පුළුවන් ඉහළම කුසල ධර්ම සිදු කරනවා. දානමය පින්කම් කරනවා. ඒ වගේම සිල් රකින්නවා, භාවනා කරනවා. දානමය පින්කම් අතරනොත් අපි කුඩාම දානමය පින්කමේ ඉඳන් ඉහළම දානමය පින්කම දක්වා කරනවා. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කර අනුපිළිවෙලකින් කොහොමද ඉහළම දානය කරා යන්නේ. සාමාන්‍ය භෞතික දේවල් දෙන දාන වලින් ඉහළම දාන විදිහට සැලකුවේ විහාරස්ථානයක් පූජා කිරීමට උදව් කිරීම. ඒ වගේම ධර්ම දානයත් ඉහළම පින්කමක්. එතකොට මෙන්න මේ වගේ දානමය පින්කම් අතරින් අපිට කරන්න පුළුවන් ඉහළම දේ අපි කරනවා. ඒ වගේම සීලමය වශයෙන් අපේ උපරිම ලෙස අපේ කායික වාචික සංවරය සිදු කරනවා. විශේෂයෙන් කරණීයමෙත සූත්‍රය සඳහන් කරන්නේ නොනැති අය දොස් කියන එක සුළු හෝ වරදක් කරන්න එපා කියලා. ඒ තරම් අපි ඉතාම ඉහළ මට්ටමෙන් අපේ හිත පවත්වා ගන්නවා. අනිත් පැත්තෙන් මේ සියල්ලටම වඩා කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා අපිට කරන්න පුළුවන් ඉහළම ලෞකික කුසලය මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව තරම් වැදගත් කොට සලකපු වෙන කිසිම භාවනාවක් බුදුදහමේ නැහැ ලෞකික මට්ටමේ. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලාට මේ සිව්පස්සේ වැළඳීම ගැන බුදුහාඳුරු ලොකු අනුශාසනාවක් කළා. සිව්පස්සේ කියන්නේ දායකව දෙන දාන ආදී පරිහරණය කරනකොට හුඟා සිල්වත්ව ඉන්න කියලා. ඉතින් මෙහෙම දේශනා කරපු අවස්ථාවේදී ස්වාමින් වහන්සේලාගෙන් සුළු හරි අඩුපාඩුකම් තියෙන ස්වාමීන් වහන්සේලා හුඟා බයටපත් වුණා. මේ අවස්ථාවේදී බුදුහාඳුරු දේශනා කරපු දෙයක් තමයි යම් සීතියක අඩුපාඩුවක් තිබුණත් ඒ සියල්ලක්ම යටපත් කර ගැනීම ප්‍රබලම කුසලයක් කියලා මෛත්‍රී භාවනාව ඩන කියලා. උන්වහන්සේ සඳහන් කරනවා අසුරු සැනක් ගන්න මොහොතක්, අසුරු සැනක් ගන්න මොහොතක් සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා මෙත්සිත වඩනවා නම් අච්චර සංඝාත කියන සූත්‍රයේ දේශනා කරනවා අන්න ඒ කුසලය නිසා ඒ භික්ෂුව සිව්පස්සේ ලබන සුදුසෙක් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ගිහියට පොදුවේ දේශනා කළා ලෞකික වශයෙන් සිද්ධ කරන සියලුම පින්කම් එක පැත්තකට ගොඩක් ගැහුවත් ගංගා නම් ගඟේ එක කොනක ඉඳන් අනිත් කෙළවරට යනකම් සියලුම දේවල් ගොඩ ගහලා දන් දෙන්න පුළුවන්. ඒ සියලුම දාණය මෛත්‍රී භානත් එක්ක සංසන්දනය කරනකොට මෛත්‍රී භාන වැඩිවීමෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. අරව කරන්න එපා කියන එක නෙමෙයි කිව්වේ. මේක කොච්චර ප්‍රබලද කියන එක සඳහන් කළා. ඇයි එහෙම සඳහන් කළේ? මේක වඩන ප්‍රමණයට අපේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. කොයිතරම් පරිවර්තනයක්ද? අපිත් එක්ක අමනාප දෙන්නෙක්වත් රණ්ඩු සරවල් වලට අපි කැමති නැහැ. ඒ මට්ටමට හිත දින වෙනවා. සතුරෝ සමගි වෙත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තරම් මට්ටමට මනස දින වෙනකොට කොච්චර පිවිතුරු විසිතුරු පුද්ගලෙ බිහි වෙනවාද කියලා අපිට හිතන්න පුළුවන්. අනිත් පැත්තෙන් බුදුහමර සඳහන් කරා ලෝකෝත්තර සම්මාදිට්ඨි විදියට එක සුළු මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් අනේ අනිත්‍ය සංඥා වැඩි වීම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, මේ වගේ අනිත්‍ය සංඥා එක සුළු මොහොතක් වඩනවා නම් ඒක ඊටාම ප්‍රබල කුසලයක් කියලා. ඉතින් මේ කරුණ ටික අපි සඳහන් කළේ අපි නොයෙක් විදිහේ ජීවිතේ පින්කම් කරන ඒ ඔබේ ජීවිතට ආශිර්වාදයක් වෙනවා. ඔබ මෙතරම් නිරෝගී සුව ලබලා තියෙන්නේ, ඒ වගේම හොඳ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ, දූ දරුවන් ඔය තරම් නිරෝගීව ඉන්නේ, ඔබ ගැන රැකී රක්ෂාව ඔය මට්ටමට හරි සාර්ථකව තියෙන්නේ. මේ සියල්ලගේම පිටුපස්සෙන් තියෙන ලොකු ශක්තිය තමයි ඔබ සසර වගේම මේ ජීවිත කාලයත් කරපු නොයෙක් විදිහේ කුසල දහම්. ඉතින් මෙන්න මේ කරුණ අපි තේරුම් ගත්තට පස්සේ අපි නිතරම අවධානයෙන් ඉන්නේ බුදුදහමෙන් කියලා තියෙන ඉහළම ගුණාංග ටික අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් යම්කිසි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ එයා දවසේ ගත කරන කාල පරිච්ඡේදයෙන් එයාට කොයිතරම් විවේකයක් මනස යෙදීමක් කරන්න පුළුවන්ද සමත විදර්ශනා භාවනාවට කියන කාරණය. අපේ ජීවිතයේ අවසාන රිසල්ට් එක බලන්නේ මෙතනින්. අපි දවසට තියෙන කාලයෙන් පැය 24න් කොයිතරම් කාලයක් සමත භාවනාවට විදර්ශනා භාවනාවට යොමු කරන්න කාලය කැප කරන්න අපි සූදානම්ද? අපි ඒක කරනවාද කියන කාරණය. එහෙම කිව්වහම ඔබට හිතේ එහෙනම් අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නෙවෙයි පින්නතුනි. දැන් මෛත්‍රී භාවනා කියනවා සතර ඉරියව්වෙදීම අපිට කරන්න පුළුවන්. හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට, සැතපෙනකොට මේ ඉරියව් හතරෙදිම කරන්න පුළුවන් කියලා. ඒ වගේම අනිත්‍ය සංඥාවත් එහෙමයි. අප හරියට හුරු වුණොතින් අපේ විසිරලා තියෙන හිතේ කර්මණකට ගන්න දක්ෂණවතින් හැම වෙලාවෙම අපි මේ විදර්ශනා භාවනාවත් එක්ක අපිට ඉන්න පුළුවන්. පින්නොතින් අපි මේ විදිහට හරියට අපේ හිත අපි මැනේජ් කරගත්තොත්, කල්මනාකරණය කරගත්තොත් අපි හිටගෙන ඉන්න හැම ස්ථානයක්ම භාවනා කරන ස්ථානයක් වෙනවා. අපි ඇවිදින හැම ස්ථානයක්ම සක්මන් මළුවක් වෙනවා. අපි ඉන්න හැම ශාලාවක්ම භාවනා ශාලාවක් වෙනවා. අපි වාඩි වෙලා ඉන්න හැම ස්ථානයක්ම භාවනා ආසනයක් වෙනවා. පින්නතුනි මේත් එක්ක අපේ ජීවිතවල ලොකු වටිනාකමක් එනවා. අපි ඉහළටම සම්මාදිටිය ඇති කරගෙන ඉහළම ලෙස මේ ධර්මයේ භාවිතය අපි ඉන්න දක්ෂුණොතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි වටපත් වෙනවා. අපි යම්කිසි පාරක යනකොට ඔබ යන පාරේ ඇතැම් විට ඒ දවසට වාහන 1000ක්, 10000ක්, ඇතැම් විට 25000ක් යන වාහනයක් එන්න පුළුවන්. හැබැයි දෙමිටේ කවුරුවත් යන ගමන් සිළු සත්ව සුවපත් වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ කවුරුවත් දෙමිට අනිත්‍ය සංඥා වඩන්නේ නැහැ. ඔබ වෙන්න පුළුවන් ඒ පාරේ යන එකම කෙනා මෛත්‍රී භාවනා වඩන කෙනා. ඔබ වෙන්න පුළුවන් ඒ පාරේ යන එකෙන් එකම බුදුගුණ භාවනා වඩන කෙනා. ඔබ වෙන්න පුළුවන් ඇතැම් විට ඒ පාරේ යන අයගෙන් අනිත්‍ය සංඥා වඩන කෙනා වෙන්නේ. පින්නොතුනි මෙන්න මේකෙන් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ වටිනාකම අපේ ජීවිතයටත් ලැබෙනවා. එහෙම අපි භාවනා වැඩමෙන් හිත පිරිසුදු කරගෙන අපි වාහනයක යනවා නම් ඒ වාහනේ වටිනාකමක් වැඩි වෙනවා. අපි බොහෝ විට වාහනේ වටිනාකම බලන්නේ බාහිර වටිනාකමෙන්නේ බ්‍රෑන්ඩ් එකෙන්. නමුත් පින්නතුනි මේ වාහනය පරණ වාහනයක් වුණත් දැන් අපි පාවිච්චි කරන වාහනය මම හිතන්නේ ස්ටේට් 25කට වඩා ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මෙහි ආපු හාමුදුරුවෝ හුඟ දෙනෙක් තැන් තැන් වලට වඩම්පු වාහනයක්. පරණ වෙන තරමට වාහනේ වටිනාකම වැඩි. දැන් සමහර අය හිතන්නේ මයිලේජ් එක වැඩි වුණාම වාහනේ වටිනකම අඩු වෙනවා කියලා නේද? මම නම් හිතන්නේ මයිලේජ් එක වැඩි වෙනකොට වාහනේ වටිනකමත් වැඩි වෙනවා. හාමුදුරු කෙනෙක් පාවිච්චි කරන වාහනයක. ඇයි ඒ තරම් මේ වාහනේ පින්කම් කරලා තියෙනවා ඒකයි. ඒ තරම් මේ වාහනේ ධාතුන් වහන්සේලා වඩම්මලා තියෙනවා. ඒක මයිලේජ් එක වැඩි වෙන මිලක් වැඩි වෙනවා නේද? පින්නතුනි ඒ තරම්ම අපේ ජීවිතවලට වටිනාකමක් ලැබෙනවා. අපි මේ ධර්මානුකූලව අපේ මනස ඉහළම මට්ටමින් තියාගන්නකොට ඒ විතරක් නෙවෙයි මේ මනස වඩන්නට උපකාරී වෙන මේ භෞතික ශරීරය කොයිතරම් වයසට ගියත් වයසට යන්න යන්න මේ ශාරීරියත් වටිනාකම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට අපේ ජීවිත කාලය අපට ආධ්‍යාත්මික වශයෙන් ඉහළම මට්ටමට අපි හිත ගන්න පුළුවන් වුණොත් මේ අද තියෙන භෞතික ශරීරය අපි අත්හැර දවසට මේ ශරීරයත් අනිත් මිනිස්සු වඳින පූජනීය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්න. දැන් ඔබ දන්නව රහතන් වහන්සේලා පාවිච්චි කරපු දේවල්, උන්වහන්සේලාගේ ශරීරයේ කොටස් ධාතුන් වහන්සේලා ධාතු කරඬුවල කියලා වඳිනවා. උන්වහන්සේලා පාවිච්චි කරපු පාත්‍රවල කෑලි හදාලා තියලා දාගැබ් හදලා පූජනීය වස්තු විදියට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පටිය ධාතුව කියලා පටිය කොටස් දැනගත් සමහර තැන්වල පූජනීය දේවල් විදියට වැඳුම් පිදුම් කරනවා. බුදුහාඳුර පාවිච්චි කරපු ඇඳුම් ටික සලුමින සෑය විදියට දිව්‍ය ලෝකයේ පූජනීය වස්තු බවට පත් වෙනවා. ඒ වගේම බුදුහාඳුරන්ගේ කේශ ධාතුව නිදන් කළා සිලුමින සෑය හදලා තියෙනවා. පින්නතුන මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල පූජනීය වස්තු බවට පත් වෙලා තියෙන්නේ. උදේක් මේ භෞතික ශරීරය නිසාම නෙවෙයි, ඒ භෞතික ශරීරය, ඒ භෞතික දේ දරාගෙන හිටිය පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වයේ වටිනාකම උසස් භාවය anu. ඉතින් ඔබ යතින් වුණ වාසනාවන්තයි. විශේෂයෙන්ම මේ වගේ කාලෙක මම හිතන පසුගිය අවුරුදු 30ෙම ලෝකේ බොහෝ දෙනෙක් බියෙන් සැකෙන් හිටිය කාලේ මම හිතන ඔබේ ජීවිතේ වැඩිපුරම පින්කම් කරපු කාලේ වෙන්න පුළුවන්. ගත වුණු අවුරුද්ද මම හිතන මාස 14ක වගේ කාලේ නේද. ඉතින් ඒකට ලැබුණේ ඔබේ තියෙන සත්පුරුෂකම නිසා, ඔබේ තියෙන පරිත්‍යාගයේ සීලෙත් නිසා, ඔබේ අමතාත්කෙන් ලැබිච්ච ආවාසය නිසා. ඒ සඳහා මේ ස්වාමීන් වහන්සේලා ඔබට නිතරම ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා. ඔබ මේ ජීවිත කාලය ඉතාම සතුටෙන් ඉන්නව දකින්නට, දිනෙන් දින ආධ්‍යාත්මිකව දිනු වෙන දකින්නට ස්වාමීන් වහන්සේලා හැටියට අපි කැමතියි. ඒ විතරක් නෙවෙයි, ඔබේ ඊළඟ ආත්ම භාවයත් මීට වඩා හොඳ තැන්වල ගිහිල්ලා සැප විඳිනව දකින්න ස්වාමීන් වහන්සේලා කැමතියි. අපට දානේ පූජා කරන අපේ දායක පින්වතුන් හොඳම තැන්වල හොඳම ආත්ම භාවවල සැප සම්පත් විඳිනව දකින්න අපි කැමතියි. ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ඔබට නිරතුරුව උපස්ථාන කරන්නේ, උදව් උපකාර කරන්නේ, අනුශාසනා කරන්නේ. ඒ නිසා ඔබ හැම දිනකටම අපි ආශිර්වාද කරනවා. අජිත් මහත්මයා, මලික නෝනා, ශාමින් නෝනා ගාමිණී මහත්මයා, ඒ වගේම තිලකරත් මෑණියන්, ආනන්ද මහත්මයා ඇතුළු ඔබ හැම දිනකටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. වැඩ වඩාත් මෙවැනි දාන ආදී පින්දහම් සම්බුද්ධ පූජා ආදී කුසල ධර්මයන් සිදු කරගෙන වැඩ වඩාත්ම ජීවිත ලක්ෂණ කරගන්නට, ජීවිතයේ වටිනාකම වැඩි කරගන්නට ඔබ හැම දිනකටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්න සැලසේවා කියන ප්‍රතිමෙන් අපි මේ සම්බුද්ධ පූජාව සිදු කරමු. සාදු සාදු සාදු.